හොඳයි කවුරු සාදුකාරයක් කියන්නේ සාදු සාදු සාදු සාදු සාදු සාදු පස්සේ සමාදන් වෙන්නේ සඳහා නමස්කාරය කියන්නේ කවුද නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං කි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං කි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං කි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං කි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ කි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ කි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ කි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ කි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී කාමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාර මසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුත්තං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේච නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා සම්පන්න කාරුණික පින්තුනි මේ පින්වත් හැමදෙනාම අද දවසේදී අපේ සුපුරුදු වැඩසටහනට සම්බන්ධ වෙලා අපි කතා කරගෙන ආපු පරියායයට අනුව මේ වෙලාවේදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිට සතර දුක් නිවාලීම පිණිස දේශනා කරන්නට හේතුණු ඒ සද්ධර්ම සාදරයෙන් ස්වල්පේකුයි ශ්‍රවණය කරගන්නට ඉදෙන අවස්ථාව අපි කතා කළා සාකච්ඡා කළා අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ ආනාපාන සතිය පිළිබඳව ආනාපාන සතිය සහ ආනාපාන සති භාවනාව කියන මේ කාරණාව බොහොම බරපතල බොහොම ගැඹුරට විග්‍රහ කළ හැකි විග්‍රහ වෙන කාරණයක් විදිහටයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඊට කලින් සතියේ සාකච්ඡා කළා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එක සියලුම සංඛාරයන්ගේ අනිච්ච සංඥාව කියලා වඩනකොට මොකද්ද සියලු සංඛාරයන් කියලා කිව්වේ. ඒ වගේම සියලු සංඛාර ධර්මයන්ගේ ලැජ්ජාව පිළිකුල උපදව ගන්නවා කියලා කියනකොට එයා කොහොමද සංඛාරයේ ලැජ්ජාව උපදවා ගන්නේ පිළිකුල් කරන්නේ කියන මෙන්න මේ ආකාරය අපි මේ සතියේ සාකච්ඡා කළා. එතනදී එක්තරා ප්‍රශ්නයක් පැනනගුණා අනිච්ච සංඥා සහ අනිච්ච සංඥා කියන එක පිළිබඳව ඒ ගැන මම යම් තරමක් තවදුරටත් විමසලා බැලීමට සිද්ධ කළා. ඇත්තටම මේ ප්‍රශ්නය සහේතුකයි යහන එක සාධාරණයි. මොකද චත්ත සංගායනා ත්‍රිපිටකයේදී අනිච්ච සංඥා කියන වචනය අනිච්ඡා සංඥා කියලා ඇත්තටම කියදලා තියෙන්නේ. එතකොට ඒකෙදි මම මතක් කරන්න කැමති කාරණේ තමයි අනිච්ඡා සංඥා කියන එක එතන ඉදිරියට තියෙන්නේ ඒක මුද්‍රණ බොහෝ විට මුද්‍රණ දෝෂයක් වශයෙන් හිමත් නැතිනම් ඒකේ වර්ධව අර්ථයේ වර්ධවා ගැනීමක් වශයෙන්. මොකද අනිච්ඡා සංඥා කියලා කියනකොට ඒක මම පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම ඇත්තටම සමහර විට මේක අපිට තේරෙන්න පුළුවන් මේක අදාළ දෙයක් නෙවෙයි කියලා. නමුත් මේක පැහැදිලි කරන්න මූලිකම හේතුව තමයි අද සාසනේ නොඑක් අර්බුදකාරී තත්ත්වයන් පැන නගින්නේ ඇතැම් විට ඉතාම සුළු හේතු කාරණාවක් අල්ලගෙන ඉතාම සුළු දෙයක් මායින් කරගෙන ඉතාම සුළු කාරණාවක් හේතුවක් කරගෙන. ඉතින් කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කාලාම වරුන්ට පෙන්නපු කාරණා ටික එදාට වැඩිය සාධාරණ එදාට වැඩිය සහේතුක අද දවසට කියලායි මම හිතන්නේ. එදා කාලාම වරුන්ට ඒ සූත්‍රය දේශනා කළත් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ අද අපි ගැනම දැකලා. මොකද සහේතුකව නිවන නිවන නිවන කියලා කාරණාවක් ඔස්සේ හොයාගෙන යනකොට එක එක නිවන් එක එක පරියායන් එක එක කාරණාවන් අද දවසේදී අපිට බොහෝ කොට පැතිරෙන හැටි ප්‍රචලිත වෙන හැටි දකින්න තියෙනවා. ඉතින් ඒකේ සම්බන්ධව අපි ගොඩක් වෙලාවට විවෘතව කතා කරන්නේ නැහැ. අපි කතා කරන දේවල් ගැන අපි ප්‍රතිපදාවක් පැහැදිලි කරනවා මිසක ඒවලට සහේතුක පිළිතුරු සපයන්නේ නැහැ. මොකද අපි අපේ ගමන අපි දන්නවා මේ ක්‍රමයට අපේ ආශ්‍රයයක් ෂේ වෙනවා නම් ආශ්‍රය ධර්මතාව ටික නැති වෙනවා නම් මේක තමයි සාධාරණ සහේතුක මාර්ගය කියලා. ඉතින් මේක පැහැදිලි කළ යුතුයි කියන එක මට හිතුන ප්‍රධානම කාරණේ තමයි මේ පෙරේද දවසේක මට දේශනයක් අහන්න ලැබුණා. ලංකාව තුළ දැනට මම හිතන බොහෝ වශයෙන්ම අලුතෙන්ම ව්‍යාප්ත වෙලා යන දෙයක් ටිකක් මෝහන ක්‍රමවේදයකට එක්ක ව්‍යාප්ත වෙලා යන භවනාවක්. ඉතින් ආලෝකයක් එක දේශනයක් අහගෙන ඉන්නකොට ආලෝකයක් පහළ වෙලා ඒක සෝවාන් ඵලයයි කියලා විග්‍රහයට ලක් කරලා අනේ විදිහට දැනගැනීමෙන් නිර්වාණය කරා යන ක්‍රමවේදයක් කියලා යම්කිසි මහත්මයෙක් කරන දේශනයක් ගම්මට්ටමින් බොහොම විශාල ආකාරයට පැතිරී යාමක් දකින්නට තියෙනවා. ඉතින් මෙබඳු දේවල් පැතිරෙන්න මූලිකම හේතුවක් ලෙස මම කල්පනා කළේ ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව විවරණයක් ලක් නොවීම සහ මේකෙදි විග්‍රහ කරන මූලික සිද්ධාන්තයන් පිළිබඳව ඒක අවබෝධ කරගන්න අය තුළ තියෙන අල්ප දැනුම. ඒක නිසා මොකක් හරි දෙයක් කිව්වට පස්සේ මූලික නිර්ණායක ටික තමන් තුළ නැත්නම් ඒ මූලික නිර්ණායක ටික ධර්මයේ මනින්න ධර්මයේ දැනගන්න අවශ්‍ය මූලික සිද්ධාන්ත මූලික නිර්ණායක ටික නැතිකම නිසා අර දේවල් පසුපස හඹාගෙන යනවා ඇස් දෙකත් වහගෙන. ඉතින් ඒක නිසා බොහොම ශාසනය අර්බුදකාරී තත්ත්වයකටපත් වෙන්නේ පිළිසිදු ධර්මයේ අර්බුදකාරී තත්ත්වයකටපත් වෙන්නේ මෙන්න මේ වගේ කාරණා නිසා. ශාසනයේ බාහිරින් ඇතිවෙන අර්බුදයක් බොහෝ විට අපිට පැහැදිලි මේක බාහිරින් ඇතිවෙන අර්බුදයක් කියලා. ඒ අර්බුදවලට ඕනතරම් ඇත්තෝ ඕනතරම් අය ඉදිරියට එනවා ශාසනය රැකගන්න. නමුත් මේක ඇතුළතම වෙලා මේක අර්බුදකාරී තත්ත්වයන් ඇතිකරන එක හඳුනාගන්න එක එතරම් පහසු දෙයක් නෙමෙයි. ඒක නිසා බෞද්ධ පින්නතුන් හැටියට කාගෙත් වර්ධීමක් තියෙනවා කාගෙත් යුතුකමක් තියෙනවා ධර්මයේ පිරිසිදු අර්ථ විවරණේ වෙනස් නොවන විදිහට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදී අපිට පෙන්වා වදාළ මහා උපදේශ ධර්මයන්ට ගැළපෙන විදිහට නිත්‍යත්ව කරන පේචක උපදේශ පොත්වල පෙන්නපු චතුරාර්ය සත්‍ය න්‍යායට කොහොමද ධර්මයේ ගලපලා බලන්නේ කියන මේ ක්‍රමවේදයන් නොඉක්මවන ආකාරයට අපි නිවන හොයන ප්‍රතිපදාවක් ගන්න ධර්මයේ විමසන ප්‍රතිපදාවක් ගන්න අපි හැම දිනෙකම ප්‍රඥාවන්ත වෙන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා මම මේ කාරණාවේ තරම්ම අර කලින් කියපු සිද්ධියට අදාළ නොවුණා. මම එක්කදී අදහස් කරපු දේ තමයි මෙතනදී අපිට ධර්මයේ අර්ථ විවරණය කරනකොට අපිට වැදගත් වෙන සිද්ධියක් තියෙනවා. ඒ තමයි අපි යම් විවරණයක් කරනකොට ඒක කොහොමද අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියන එක. අනිත්‍ය සංඥා සහ අනිත්‍ය සංඥා කියන එක ගැන කතා කරනකොට ඉස්ලාම ව්‍යාකරණ පැත්තෙන් කතා කළොත් අනිච්ඡා සංඥා කිව්වොත් ඒක තනි පදයක් හැටියට තියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනිච්ච සංඥා කියන වචනේ අනිච්ඡා සංඥා කියන වචනේ සමුච්ඡත් සංගායනාවේදී තියෙන්නේ අනිච්ඡා සංඥා කියන එක තනි පදයක් හැටියට එතනම ඒකේ තියෙන මුද්‍රණ දෝෂයක්. මොකද පාලි ඉගෙන ගත්ත කෙනෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් නම් මට දැනගන්න ලැබුණා වෙනත් පිරිසක් ඒ පාලි පන්ති වලට සම්බන්ධ වෙලා පාලි ඉගෙන ගන්නවා කියලා ඒක බොහොම වටිනවා. ඉතින් අනිච්ඡා සංඥා කියනකොට විභක්ති දෙකක එකම විභක්තියෙන් යෙදෙන පද දෙකක් වෙනකොට ඒක තනි පදයක් ලෙස සකස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනිවාර්යයෙන්ම ඒක විසන්ධි පද දෙකක් විදිහට ඈඩ් කරලා ලියන්න ඕනේ, ඈඩ් කරලා තියන්න ඕනේ. නමුත් චත්ත සංගායනාවේ ඒක තියෙන්නේ අනිච්ඡා සංඥා කියලා තනි පදයක් හැටියට. එතනම මුද්‍රණ දෝෂයක් දැක් වෙනකොට ඒ පදේ සහේතුකයි කියලා ගන්න එක ඒතරම් සාධාරණයි, ඒතරම් විශ්වාසදායකයි කියන එක මම අදහස් කරන්නේ නැහැ. ඒ වගේම අනිච්ච සංඥා කියන එකයි අනිච්ඡා සංඥා කියන එකේ අර්ථය අරගන්නකොට ධර්මයේ පැත්තෙන් අරගෙන බලනකොට හොඳට කල්පනා කරලා බලන්න අවශ්‍යයි. අපි අනිච්ච කියලා කිව්වේ කැමති නොවන අර්ථයෙන්, කැමැති නොවන අර්ථයෙන් අනිච්ච කියන පදේ අරගෙන මහා ප්‍රාණ කෑම තියෙන එක අපි ගත්තොත් මේ අර්ථය අරගෙන අපි බලන්න ඕනේ මේකෙන් කරන්න හදන අර්ථ විවරණය මොකද්ද. මේ තුල අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාවට ගොඩනැගෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුල ගමන් කරන්න අවශ්‍ය වෙන පහසුව මොකද්ද. මේ තුල අපිට මොන සත්‍යද චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මොන සත්‍යයද උද්දීපනය කරන්න මේ හදන්නේ. මේක ප්‍රතිපදාවේ මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන අංගයේද මේ තුල මත මේ වඩන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාරණාවන් අපිට මේ කාරණාව තුල ප්‍රකට වෙලා තේන්න ඕනේ. අනිච්ච සංඥා කියන එක හිතන්නකෝ කැමැති නොවන අර්ථයකින් ගන්න සියලුම සංඛාර ධර්මයන් අනිච්ච සංඥාවයෙන් කැමති වෙන්න එපා. එතකොට කැමති වෙන්න එපා මේක පිළිකුල් කරන්න, මේක පෙරෙන්න පිළිකුල් කරන්න, මේක ලැජ්ජාවට පත් වෙන්න කියලා කියනකොට ඔබට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන දේ තමයි සංඛාරය කියන එක ප්‍රකට කරගන්න සිද්ධ වෙනවා. සංඛාරයේ කියන එක දකින්න එපා ජීවිතෙන් පරිබාහිර මොන ජීවිතෙන් වෙනම වූ සංඛාරය කියලා අද අපේත් බොහෝ වෙලාවට විදර්ශනා කරන්න ගියාට පස්සේ පංච උපාදානස්කන්ධ වූ වෙනම දෙයක් හදාගන්නවා. අපේ ජීවිතේ පංච උපාදාන ජීවත් වෙන තැන තියෙන පංච උපාදානස්කන්ධ සිද්ධියක් කියලා එතන දකින්නට වැඩිය පංච උපාදානස්කන්ධයක් වෙනම හදාගෙන ඒ හදාගත්තු පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන බවක් තමයි තියෙන්නේ. අන්න ඒ වගේ සංඛාරස්කන්ධයේ නොයලෙනවා කියලා කියනකොට නැතිනම් කැමති නොවෙනවා කියලා කිව්වොත් ඒ අර්ථයෙන් අරගෙන සංඛාරස්කන්ධේ කැමති නොවි ඉන්න ඔබට සංඛාරස්කන්ධේ ඉස්සෙල්ලම ප්‍රකට වෙලා තියෙන්නට වෙනවා. සංඛාරස්කන්ධේ කැමති නොවෙන්න නම් සංඛාරස්කන්ධයට කැමැත්ත තියෙන ඔබට කැමති නොවි ඉන්න කියලා ප්‍රතිපදාව පනවන්න වෙනවා. ඒ වගේමයි මේ යන පෙළේදී සංඛාරයට කැමති නොවි ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සංඛාරයට කැමැත්ත අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සංඛාරය සංඛාරයේ විදිහට කෙනෙක් දැක්කොත්. මොකද සංඛාරස්කන්ධේ කලකිරෙනව නොයලෙන මට්ටමට එයා ගන්නවා නම් එයාට සංඛාරේ විදීමත් එතනින්ම පනවන්න වෙන නිසා කෙනෙක් දකිනවා නම් කෙනෙක් ප්‍රකට කර ගන්නවා නම් සංඛාරයේ සංඛාරයයි කියලා සංඛාරං සංඛාරතෝ සංජානාති සංඛාරං සංඛාරතෝ සංඤ්ඤත්‍රා සෝ සංඛාරං නේව මඤ්ඤති කියන පරියායෙන් අරගෙන බලන්න. සංඛාරයේ දැනගෙන සංඛාරයේ සංඛාරයේ වශයෙන් දැකලා සංඛාරය ලෙන්නේ නැතුව සංඛාරය මඤ්ඤනා කරන්නේ නැති මට්ටමට යන්නේ ප්‍රතිපදාවක් තුල. එයා සංඛාරයේ හැම වෙලාවකම නොයෙන බවක් තුලයි වාසය කරන්නේ. එයා සියලු සංඛාර ලෝකයේ සංඛාර ධර්මතාවයක් හැටියටම අවබෝධ කරගත්තොත් ඒ කෙනාට නොයෙන්නද සංඛාරයක් හම්බෙන්නේ නැහැ. සංඛාරයේ අනිත්‍යතාව හම්බෙන නිසා. අනිත්‍ය වන සංඛාරයක් නිත්‍ය කර ගැනීම තුල නිත්‍ය කරගන්න දේ තුල මිසක එයා පෙළෙන්නේ අනිත්‍ය වූ සංඛාරයක් නිත්‍ය කර ගැනීම තුල මිසක එයා ලැජ්ජාවටපත් වෙන්නේ පිළිකුල් කරන්නේ සංඛාරයේ පිළිකුල් කරන්න හෝ සංඛාරයේ හසු වෙලා නැහැ. සංඛාරයේ කියන එක එයාට ප්‍රතිෂ්ඨාපනයක් වෙලා නැහැ විඥානක් පිටියක් වෙලා නම් නොයදී ඉන්න හරි. එයාට කවදාවත් සංඛාරයේ නිදීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මෙතනදී විග්‍රහ කරන්න අවශ්‍ය වෙන කාරණාව තමයි කෙනෙක් විග්‍රහ කරන්න අකමැති වෙන කාරණාව තමයි මුලින් අනිත්‍ය සංඥාව කතා කරලා මෙතන වෙනම සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන අනිත්‍ය සංඥාවක් පිළිබඳව කතා කරන්නේ ඇයි කියන එක කාරණාවට හිත තියලා. නමුත් මේ කතා කරපු අනිත්‍ය සංඥා දෙකේ වෙනසක් තියෙනවා. කලින් කතා කළේ අපි අනිච්ච සංඥා කියලා කතා කරනකොට ඒ අනිච්ච සංඥාව ගැන අපි පංච උපාදානස්කන්ධ විදිහට අරගෙන පංච උපාදානස්කන්ධ න්‍යායෙන් අපි කතා කළා මෙන්න මේකයි අනිච්ච සංඥාව කියලා රූප වේදනා සංඥා සංඛාර ධර්මයන් ගැන සංඥා කියන ධර්මයන් ගැන අනිච්ඡානුපස්සනාව වඩනවායි කියලා. මෙතන සබ්බ සංඛාරේ යද්දීති අරයි කියනකොට අර දකින්න කෙනා සංඛාරයේ සංඛාර ඛණ්ඩයේ දකින්න රූප වේදනා සංඥා සංඛාර පංච උපාදාන ඛණ්ඩයේ දකින්න කෙනාට එයාට සම්පූර්ණම ගෙනල්ලා දෙනවා ධර්මතාවයක් සමන් තුලම පවත්නා නුවණ. සමන් තුලම පවත්නා නුවණ කියලා කිව්වේ එයා රූපයේ ගැටෙන තැන ඇහැ රූප චක්කු විඥාන විදර්ශනා කර යුතු වෙන්නේ නැහැ සංඛාරයේ ප්‍රකට කෙනා. එයාට ඇතිවෙන්නේම සංඛාරමේ සංඛාරයක් කියන තැනද හිත තියලා එයාට පුළුවන්කම තියෙනවා එතන නොයලී නොගටි ඉන්න. අර මට්ටමින් ප්‍රතිපදාව වැඩුව කෙනෙකුට මේ මට්ටමට එනකොට මේ මට්ටමත් පසු කරලා ඕනේ නිවනට යන්න. එතකොට අර මට්ටමේදී නිවන පණවන්න පුළුවන් මේ මට්ටමේදී නිවන පණවන්න පුළුවන් මම අර මට්ටම සෝවාන් ඵලයයි මේ මට්ටම අරහත් ඵලයයි කියලා වෙන් කරලා පනවනව නෙමෙයි. මෙතනදී මේ මට්ටමින් කෙනෙක් හිත තියන්න පුළුවන් අර මට්ටමේදී කෙනෙක් හිත තියන්න පුළුවන්. නමුත් මේ මට්ටමේදී හිත තියෙන කෙනා තික්ක පඤ්ඤා පුද්ගලයා අර මට්ටමේදී හිත තියෙන කෙනා මන්දප්‍රඥා පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ යාට රූපේ පැත්තත් විදර්ශනා කරමින්ම පංච උපාදානස්කන්ධ කියන සිද්ධිය ගැනම යාට ආවර්ජනා වශයෙන් නැවත නැවත මෙනෙහි කිරීම වශයෙන් අනුපස්සනාව වඩන්න සිද්ධ වෙනවා. මෙතනදී මෙයාට සංඛාරය කියනකොට සබ්බ සංඛාරයේ කියන සියලුම සංඛාර ධර්මතාවික ප්‍රකටයි. තමන් තුළම හදාගත්ත ලෝකයේ ප්‍රකටයි. තමන් තුළම හදාගත්ත ලෝකයේ ගැන විදර්ශනා කරලා අනිත්‍ය වශයෙන් දැකලා මිදෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ කාරණාව ඒ කාරණාවයි මේ අනිත්‍ය සංඥා දෙකේ ඇති වෙනස. මෙතනින් සහේතුකව අනිත්‍ය සංඥා කියන එක ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද එහෙම කෙනෙක් විග්‍රහ කරනකොට මට ඇති වෙන ප්‍රශ්නේ තමයි මොකද්ද මෙතන ඇති කරන්න හදන අලුත් අර්ථකථනය. මේක කැමැති නොවන අර්ථයෙන් ගන්න කියලා කියනකොට කැමැති නොවන අර්ථයෙන් ගත්තා කියලා ඇති වෙන විශේෂ අර්ථය මොකද්ද? අනේ විශේෂ අර්ථය අපිට චතුරාර්ය සත්‍යයක බහල්ල බලන්න ඕනේ විශේෂ අර්ථය. ඒ විශේෂ අර්ථය නොදැනගෙන අපි කියන එක සහේතුක වෙන්නේ නැහැ, සාධාරණ වෙන්නේ නැහැ. මේක අනිච්ච සංඥා කියලායි මෙතන යෙදෙන්නේ කියන වචනේ සහේතුක සාධාරණ නැහැ. ඒක නිසා ඒක තවදුරටත් විමසන්න. ඒ වගේම දැනට ඔබගෙන දරා ගන්න මට තේරෙන විදිහට මම විචාර කළා සාමිනාසිකව මම ඒකන විමසීමක් කළා. එතකොට මේ පිළිබඳව දැනට මේ විදිහට දරා ගන්න අනිච්ච සංඥා කියන එක ඔන්න ඔය අර්ථයෙන් අනිච්ච සංඥාව දෙකට දක්වන්න පුළුවන් තියෙන කියන එක. එතකොට අද දවසේදී අපේ මාතෘකාවට අදාළ මේ තමයි ආනාපාන සතිය. කතමාචානන්ද ආනාපාන සති ඉදානන්ද බික්ඛු අරංගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආබුද්ධා උජුක්ඛායං මනිදාය පරිමුඛං සති උපක්ඛෙත්වා සෝ අසතෝ අස්ස සති සතෝ පස්ස සති. දැන් මේ ආනාපාන සති භාවනාව නැතිනම් ආනාපාන සති දිහා අරගෙන බලනකොට විග්‍රහ කළ යුතු දේ තමයි මූලික ලෙසම ආනාපාන සතියයි ආනාපාන සති භාවනාවයි කියන කාරණාව කියන එක. ආනාපාන සති භාවනාවත් ආනාපාන සතියත් එකක් නෙමෙයි දෙකක්. ආනාපාන සතිය හැම වෙලාවකදීම ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිහිය පිහිටුවීම. ආනාපාන සති භාවනාව හැම වෙලාවකදීම විදර්ශනාවත් එක්ක එකට වඩන මට්ටමකටපත් වීම. ආනාපාන සතිය වඩන කෙනෙකුට මෙතනදී ඉස්සෙල්ලම ආනාපාන සතියේ ආනාපාන සති කොටස විස්තර කරනවා. අපි සූත්‍රයේ කාලයක් සාකච්ඡා කරගෙන ආපු නිසා යම් ඒකාකාරී බවක් ඇති වෙලත් ඇති සමහර විට හැමදාම ගිරිමානන්ද සූත්‍රයක් සාකච්ඡා කරනවා කියන එක මත අපි ඉදිරියට ආනාපාන සතිය ආනාපාන සති භාවනාව සහ ආනාපාන සතිය ගැන ටිකක් වැඩිදුරටත් කතා කරමු. මොකද මම හිතන්නේ අද බොහෝ දෙනෙක් වැඩිපුරම භාවනා කරන්නේ ආනාපාන සති භාවනාව වඩන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒ වගේම බොහෝ දෙනෙක් ගිහිල්ලා වඩලා යම් යම් ස්ථානවල නතර වෙන්නේ මේ භාවනාවම කරන්නේ කියලා. මොකද මේක කොහොම සියුම් මට්ටමින් යා යුතු, සියුම් මට්ටමින් අවබෝධ කරගත යුතු, උපක්ලේශ ධර්මයන්ගෙන් මිදි මිදි යා යුතු භාවනාවක් වෙන නිසා. ඒක නිසා අපි යම් තරමකට කෙටියෙන් මේ ආනාපාන සතිය පිළිබඳව දවසේදී කතා කරමු. ආනාපාන සති කියලා කියනකොට ආන අපාන සති. ආන කියලා කියන්නේ ආශ්වාසය, අපාන කියලා කියනවා ආශ්වාසය, සති කියලා කියනවා සිහිය කියන එකට. ආනන්ද මොකද්ද ආනාපාන සතිය කියලා බුදුරජාණන් වහන්සේම අහලා ඉදහානන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආපිදිත්වා. අපි කලින්ත් විග්‍රහ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉදානන්ද වික්ඛූ අරඤ්ඤගතෝ ආනන්ද මෙසස්නෙහි මහණ තෙම. මෙසස්නෙහි මහණ කියලා කියන්නේ මේ ශාසනයේ වික්ෂුව. මේ ශාසනයේ වික්ෂුව කියලා කියනකොට මේ කතා කරන්නේ බාහිර ශාසනයක කෙනෙක් නෙමෙයි, මේ ශාසනයේ කෙනෙක්. මේ ශාසනයේ කෙනෙක් ආරඤ්‍යගතෝවා, අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලා කියනකොට ආරඤ්‍යයකට, රුක්මූලකට, ශුන්‍යාගාරයකට නිකන් යන්න කියලා ඉස්සෙල්ලා මනවන්නේ නැහැ. මෙසස්නෙහි කියන වචනේ හඳුන්වන දේ තමයි ඉමස්මින් ධම්ම විනී, ඉමස්මින් අර්ථේ, මේ අර්ථේ මේ ධර්ම විනී මොන කෙනෙක් කියන එක. එතකොට භාවනාවක් පණවන්න, භාවනාවක් කරන්න අවශ්‍ය වෙන කෙනා තමයි මුලින්ම සත්‍ය ඥානය ලබාගත්ත කෙනා, නැත්නම් සම්මා දිට්ඨිය ලබාගත්ත කෙනා. සම්මා දිට්ඨිය දැනගත්ත කෙනා සත්‍යවත් ඥාන වශයෙන් ඒක දැනගත්ත කෙනයි දැන් කරන්න සුදුසු කෙනා බවට පත් වෙන්නේ. අද ලෝකේ බොහෝ විට අපිට දකින්න තියෙන දේ තමයි අපි කරන්න පටන් ගන්න දැනගන්න කලින් අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කරන්න දෙයක් මිසක දැනගන්න නෙමෙයි. සත්‍ය ඥානය හොයාගෙන යන්නේ බොහොම ටික දෙනයි. බුද්ධ ඥානයෙන් තමයි බොහොම වැඩි පිරිසක් හොයාගෙන යන්නේ, සැනසෙන්නේ, හොයන්නේ බුද්ධ ඥානයමයි. කරන්න දෙයක් අවශ්‍යයි. ආයෙත් මට භාවනාවක් කියලා දෙන්න. මට භාවනාවක් අවශ්‍යයි. ඇයි භාවනාව අවශ්‍ය? මොන තැන දක්වා භාවනා කළ යුතුද? මේ භාවනාවෙන් කොතන දක්වා යා හැකිද? ඒ කිසිම දෙයක් අපි ළඟ නැතුව අපි අද පටන් ගන්නවා භාවනා කරන්න කියලා. මේ කරන භාවනාව ඒතරම් සහේතුක භාවනාවක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ශාසනයේ මහණ තෙම කියලා කියනකොට මේ ධර්ම විනයට පැමිණුණු, මේ ධර්ම විනයට පත් වෙච්ච කෙනාටයි මේ කිව්වේ. නිසීදති පල්ලංකං ආභුජිත්වා උදුං කායං පනිදාය. ඒ කෙනා පළඟක් බැඳගෙන කය රිදි කොට සබාගෙන අරිමුඛං සතින් උපච්චේත්වා සිහිය පෙරට කොට සබාගෙන සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මෙතන භාවනාවේදී වැදගත් කාරණා ටිකක් කියනවා. නිසීදති පල්ලංකං ආභුජිත්වා ඉඳි පළඟක් බැඳලා ඉඳගෙන උජුං කායං අනිදාය කය විජව තියාගෙන ඒ වගේම පරිමුඛං සති උපච්චේත්තා සිහිය පෙරටුව තියාගෙනයි ඒ කෙනා ඉන්නේ. එතකොට මේ කාරණාවේදී පරිමුඛං සති උපච්චේත්තා සිහිය පෙරටුව තියාගෙන කියලා කියනකොට ඥාන විභංගෙදි විස්තර කරනවා. මොකක් විභංගප්පකරණේ ඥාන විභංගෙදි විස්තර කරනවා මොකද්ද පරිමුඛං සති උපච්චේත්තා කියලා කියන්නේ. සිහිය පෙරටුව තබාගෙන කියලා කියන්නේ මොකද්ද? සිහිය පෙරටුව කියලා කියනකොට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති උපට්ඨිතා. නාසිකාග්ගේහි හෝ සති නිමිත්තේහි මේ සිහිය පිහිටියේ වේ, මනාව පිහිටියේ වේ. එතකොට නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්තේ කියලා කියනකොට මේ තොල් දෙක අතර හෝ දෙතොල් ආස්පසත් නහයේ අග කොටස අපි කිව්වොත් උඩු තොලට උඩ ඒ කොටස පිනිබඳව සිහිය පිහිටෝ ගත යුතුයි. උපනිබන්ධිත්වා, උපනිබන්ධිත්වා කියන්නේ කියලා සිහිය උපනිබන්ධිත්වා කියන වචනය හරියටම කියනවා එතන තියලා අලවල නැතිනම් බැඳලා බන්ධනය කරලා සෝ සතෝ අසසත් කියලා දැනට යන්න අවශ්‍යයි. එතකොට මෙතනදී වැදගත් දේ තමයි සති නිමිත්තේ සිහිය පිහිටෝන එක. සති නිමිත්තේ සිහිය පිහිටෝනකොට සති නිමිත්තේ සිහිය පවත්වන්න නම් අපිට හොඳට සති නිමිත්ත ප්‍රකට වෙලා තියෙන්න අවශ්‍යයි. සති නිමිත්ත ප්‍රකට කරගන්නකොට ඒකේ තියෙන ලක්ෂණය තමයි හැම වෙලාවකදීම සති ඉන්ද්‍රිය වැඩෙන බව. සති නිමිත් ආනාපාන සතිය වැඩීම තුළ සමාධි ඉන්ද්‍රිය සති නිමිත්තේ සිහිය පිහිටුවීම තුළ සති ඉන්ද්‍රියක් කියන මේ ඉන්ද්‍රිය ධර්මතා දෙකයි වැඩේ. එතකොට සතියේ සිහිය නැතුව ආස්වාද ප්‍රාස්වාදයට සිහිය තියන්නේ ගියොත් ඒකත් හරියන්නේ නැහැ. සති නිමිත්තේ සිහිය පිහිටව ගන්නකොට ගොඩාක් දෙනෙකුට ඇති වෙන ලක්ෂණයක් තමයි තමන්ගේ ඉදිරියෙන් නිමිත්ත අරමුණු කරන්න පුරුදු වෙන එක. ඇස් දෙක පියාගෙන දැඩිව හිත යොමු කරන සති නිමිත්තට හිත යොමු කරනකොට දැන් තමන්ගේ කයේ මේ දැනෙන දැනීම නෙමෙයි එයා ප්‍රකට වෙන්න ගන්න ටික එයා මනෝමයෙන් හදා ගන්නවා තමන්ගේ ඉදිරි පිට වෙනම රූපයක් හදාගෙන ඒ රූපයේ තියෙන මොකද නිමිත්තක් හෝ සති නාසිකාග්‍රයක් හෝ හදාගෙන හදාගත්තේ කියන සිහිය පිටවන්න පුරුදු වෙනවා. එතකොටම අපේ මනස බහැරට ගිහිල්ලා ඉවරයි. එතකොට ආරම්භණේ පිටයි අපේ මනස පවතින්නේ. ඒක නිසා අන්නේ ඒ වගේ සති නිමිත්තට හිත පිටවනකොට ඒ වගේ උපක්ලේශයන් වලට යන්නේ නැති වෙන්න, ඒ වගේ තැන් වලට පත් වෙන්නේ නැති වෙන්න අපි දක්ෂ වෙන්නට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සති නිමිත්තේ සිහිය පිටවගෙන සෝ සතෝ අත්සති සතෝ පස්ස සති සිහියෙන් යුක්තවම ආස්වාස කරනවා, සිහියෙන් යුක්තවම ප්‍රාස්වාස කරනවා. සිහියෙන් යුක්තවම ආස්වාස කරනකොට සිහියෙන් යුක්තවම ප්‍රාස්වාස කරනකොට වෙන වෙලාවකවත් ආශ්වාසයත් එක්ක හිත අරගෙන යන්නේ නැහැ, ආශ්වාසයත් එක්ක හිත පහළට අරගෙන යන්නේ නැහැ. එතකොට ආශ්වාසයත් එක්ක හිත අරගෙන යන්න කියොත් ඒද අපේ භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාශ්වාසයත් එක්ක හිත පහළට දැම්මොත් ඒද අපේ භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒකෙදි අපේ හිත විසිරෙනවා. ඒ අරමුණේ විසිරෙන කම නිසාම අපිට ආනාපාන සති සමාධිය ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ආකාරයේ දිහා බලනකොට හොඳට බලන්න අද විවරණේ ලක් වෙනවා. ආනාපාන සතිය ගැන විස්තර කරන්න ගියාට පස්සේ පිම්බීම හැකිලිම් බැලීම වගේ මේ වගේ කාරණාවන්. එතකොට මේ වගේ කාරණාවන් ආනාපාන සති භාවනා උපදව ගන්න උපකාර වෙන්නේ නැහැ. මොකද ආනාපාන සතිය තුළ හිත තැබී යුතු දේ තමයි හැම වෙලාවෙම හිත පිහිට වී යුතු තැන තමයි සති නිමිත්ත සිහිය පිහිටවගෙන ආස්වාස් ප්‍රාස්වාසය ගැන දැනුම් ඇතුව ඉන්න බවට. ඔකෙදි විග්‍රහ උපමාවක් පෙන්නනවා, උපමා කීපයක් පෙන්නනවා. ඇතරින් එකක් තමයි දක්ෂ වඩුවේ ලීයක් අරගෙන ලීයක් කපනකොට මේ ලීය ඉරක් ගහලා මේ ලීය ඉරන වඩුවා පල්ලෙහාට යන දැටි ටික දිහා බලන්නේ නැහැ, ආපසු උඩට එන දැටි ටික දිහා බලන්නේ නැහැ. වඩුව බලාගෙන ඉන්නේ එක තැනයි. කොතනද? අර ඉර ගහලා තියෙනවා නම් ලෑල්ල කැපෙන තැන දැක්ක තියෙනවා නම් අන්න ඒ දැක්ක තැනයි වඩුව බලාගෙන ඉන්නේ. මෙතන බලාගෙන ඉන්න වඩුවට පල්ලෙහාට කියත ගිය බවටත් ප්‍රකටයි, උඩට කියත ඇදුණු බවටත් ප්‍රකටයි. නමුත් ගිය දැටිපාර ඔස්සේවත් උඩට ඇදුණු දැටිපාර ඔස්සේවත් වඩුවා හිත මෙහෙවන්නේ නෑ වගේ. සති නිමිත්තේ සිහිය පිහිටවාගෙන ආස්වාද ප්‍රාස්වාදයේ පිළිබඳව දැනුම් ඇතුව ඉන්නවා. ආස්වාදයේ පිළිබඳව සිහිය මෙහෙවන්නේ නැහැ, ප්‍රාස්වාදයේ පිළිබඳව සිහිය පිහිටවන්නේ නැහැ. ඔබ හිත ගෙලින් කරගෙන ඉදිරිපස බලාගෙන ඉන්නකොට දෙපැත්තට කවුරු හරි මෙහෙට මෙහෙට යන්න ගියොත් යන කෙනා දිහා බලන්නේ නැත්නම් අපි බලාගෙන ඉන්නේ කෙලින් පෙනෙන අරමුණක් දිහා වෙනකොට අන්න ඒ වගේ වේතුයි ඔබේ ආනාපාන සතිය. සති නිමිත්තේ සිහිය පිහිටවගෙන ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව ප්‍රකටයි. ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව දැනුම තියෙනවා. නමුත් ඒ ඔස්සේ හිතේ මෙහෙවීමක් නැති බවක් තියෙන්න ඕනේ. එහෙම ඒ ඔස්සේ හිතේ මෙහෙවීමක් යනවා නම් ඒකම උපක්ලේශයක් වෙනවා. ඒ උපක්ලේශ ධර්මයන්ට හසු වෙනවා. නැත්නම් ආනාපාන සති භාවනාවේදී අටලොස් උපක්ලේශ ධර්මයක් තියෙනවා. අටලොස් උපක්ලේශ ධර්මයන්ගෙන් මිදලා ඕනේ ආනාපාන සති භාවනාව කරන්න. ආශ්වාසයේ ආදි මැදේ හරයව සානේ නැතිනම් ආශ්වාසයේ කියන එකේ ආදිය කියලා පටන් ගන්න මැදිය ඉවර වීම කියන මෙන්න මේ අනුව මෙහෙ කරන්න හිත ගියොත් එහෙම මේක සමාධියට වුදුරක්. හොඳට ඔය කොටස අරගෙන බලන්න. බුද්ධිනිකායේ පටිසම්භිදා මඟ ප්‍රකරණේ මහාවග්ගයේ තියෙනවා ආනාපාන සති කතා කියලා. ආනාපාන සති කතාවල මෙන්න මේ අටලොස් උපක්ලේශ ධර්මයන් හොඳට විග්‍රහ කරලා තියෙනවා. මොනවද මේ ආනාපාන සති භාවනාව වඩනකොට තියෙන උපක්ලේශ ධර්ම ඇති වෙන උපක්ලේශ මොනවද කියන එක. ආශ්වාසයේ මුලමෙද අග මෙනෙහි කරන්න කියලා පනවන භාවනාවක් මම අහලා තියෙනවා. එතකොට මෙච්චර සහේතුක මෙතන පෙන්නකොට ආශ්වාසයේ මුලමෙද අග මෙනෙහි කරන්න යන එකම නැතිනම් උපාදිතික භංග වශයෙන් අතම් අය පනවනවත් මම අහලා තියෙනවා. මේ උපාදිතික භංග වශයෙන් හරි ආශ්වාස ප්‍රාශ්වාසයේ අන්ති මෙතනින් බලන්න කියලා හරි යම් පැනවීමක් කරන්න හදනවා නම් ආනාපාන සතිය තුල ඉඳලා ආශ්වාසයේ ආදිය මැදිය කෙලවරක් සිහිය අරගෙන යනවා නම් අන්න ඒ කෙනා ආධ්‍යාත්මයේ හිත විසිරිලා අන්න ඒක සමාධියට වුදුරක්. එයාට සමාධිය උපදින්නේ නැහැ. ආශ්වාසයේ ආදි මැදිය කෙලවරගෙන හිත සිහිය යොමු කරන්න කියොත් එයාට බාහිර ආයතනයේ හිත විසිරිලා එයාට ඒද ඒක සමාධියට වුදුරක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආශ්වාස ආදී පිළිබඳව ප්‍රාර්ථනාවක් ඇති වෙන්නත් බැහැ. හුස්ම ඉහළට ගත්තාම අපිට දැන්මම හුස්ම පහළට දාන්න ඕනේ කියලා හිත හිතා හුස්ම ගන්න බව අපිට තේන්නත් පුළුවන් කමක් නැත්. ප්‍රකෘතියෙන් ස්වභාවිකව සිද්ධ වෙන සිද්ධිය ගැන දැනුම ඇතුව ඉන්න බව ගැන කතා කරනවා මිසක මේ හිත හිත හුස්ම ගන්නවා හිත හිත මේ දේ කරනවා ප්‍රාර්ථනා වශයෙන් අනාගත ප්‍රාර්ථනාවකට යන්නේ නැහැ. ඉතින් මේ වගේ කාරණා ගොඩාක් තියෙනවා. ආනාපාන සතිය වඩනකොට මේ උපක්ලේශ ආදී නිදිලා මේ ටික අපි කතා කරන්න ගියොත් ඇත්තටම ආනාපාන සතිය අපිට කතා කරන්න ගියොත් අපිට මේකම කතා කරන්න වෙනවා. සවගුකට ආනාපාන සතිය ගැනම කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි සාමාන්‍ය මට්ටමින් අරගත්තොත් මෙන්න මේ විදිහට ආස්වාස ප්‍රාස්වාසයේ ගැන හොඳට සිහිය පිහිටවලා සිහියෙන් යුක්තව ආස්වාස කරනවා. සෝ සතෝ අස්සසති සතෝ පස්සසති දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමි පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමි පජානාති. දීර්ඝව ආස්වාසයක් කරනකොට දීර්ඝ ආස්වාසය ගන්නවා. රස්ව ආස්වාස කරනකොට රස්ව ආස්වාසය ගන්නවා. මේ මුලමෙද අග මෙනෙහි කිරීම වශයෙන් නෙමෙයි දැනුවත් විදිහට විතරක් ආස්වාසය අනුව හිත නොමේවා මෙහෙවන්නේ නැතුව එයාලක ඇති වෙන දැනුමක් මට්ටමට විතරයි. රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සංවා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. එතකොට රස්සවත් ඒ විදිහමයි. සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති. එතකොට සබ්බකාය පටිසංවේදී මෙන්නේ සියලු ආස්වාස ප්‍රාස්වාස කය එයා ප්‍රකට කරගෙන ඉනි තුල එයා හික්මෙනවා. ඒ තුල එයා සංවරයට පත් වෙනවා. එතකොට සබ්බකාය ප්‍රතිසංවේදී කියලා කියනකොට අපිට සියලු කය ප්‍රතිසංවේදීව කියලා කියනකොට හැම වෙලාවකදීම අපිට අරමුණු වෙන්න ඕනේ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු විදිහට කායේසු කායඤ්ඤතරාහං විය අධිසං අස්සාස පස්සාස මහණෙනි ආස්වාද ප්‍රාස්වාදයේ කයයන් අතරින් එක්තරා කයකයි කියේ. මේ ආස්වාද ප්‍රාස්වාදයේ පැනෙවුව කයයන් අතරින් එක්තරා කයක් හැටියට ආස්වාද ප්‍රාස්වාද කය. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි සික්කති කියලා කියනකොට අපිට ආස්වාස ප්‍රාස්වාසයේ කය හැටියට ප්‍රකට වෙලා පේන්නට ඕනේ. ආස්වාස ප්‍රාස්වාසයේම කය විදිහට දැනෙන්නට අවශ්‍යයි. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ කය හැටියට දැනෙනකොට අපිට මේ ආස්වාස ප්‍රාස්වාසයේම අපේ ජීවිතේ වෙලා තියෙන්නට අවශ්‍යයි. අද අපිට ඕලාරික කයක් මම වෙලා ඕලාරික කය අනුව බැඳගෙන තියෙන නිසායි මේ කයත් එක්ක විදීම් දැනීම් හැදිරීම් තියෙන්නේ. නමුත් අපි හිත විතංකය සංසිඳවමින් හිතට දෙන්නේම ආස්වාස් ප්‍රාස්වාසය පිළිබඳව හැඟීම දෙනකොට ආස්වාස්සේ ප්‍රාස්වාසය පිළිබඳ දැනුම විතරක් දෙනකොට සතිනිමිත්ත තුළ එයාට සිහිය පිහිටනවා. සතිනිමිත්ත තුළ සිහිය පිහිට වූ එයාට ආස්වාස ප්‍රාස්වාසයේ ඒකාග්‍රතාව වෙනවා. අපි කවුරුත් කය විඳින්නේ නැහැ, විඳින්නේ හිත. කය විඳින්න පුළුවන් කමක් නැහැ. අපිට දැනෙන්නේ වේදනාවක්. එතකොට ඒ දැනෙන වේදනාව අරඹය අපි කරන මෙනෙහි කිරීමකුයි. ලීයක් අරගෙන කෙනෙක් කයට ගැහුවොත් අපිට අප දැනෙන්නේ නැහැ, ලීය දැනෙන්නේ නැහැ. ඒ කෙරෙහි ආපු වේදනාව දැනෙනවා. වේදනාව විඳින අපි තුල අතපය හදාගෙන විඳින බව කියන්නේ. ඒ කියන්නේ අපි විඳින්න පුළුවන් අතපය හදාගත්තේ, විඳින්න පුළුවන් කය හදාගත්තේ අපි අපේ තුලයි. මෙන්න මේ හදාගත්ත කය පොඩ්ඩක් වෙනස් කරන එකයි මෙතනදී සිද්ධ වෙන්නේ. කලු වශයෙන්ම කියනවා නම් අපිට ආස්වාස ප්‍රාස්වාසය සියුම් වෙලා, ආස්වාස ප්‍රාස්වාසය හොඳට ප්‍රකට වෙලා, ආස්වාස ප්‍රාස්වාසයේ කය වශයෙන් දැනෙනවා. මේ කය වශයෙන් ආස්වාස ප්‍රාස්වාසයම ප්‍රකට වෙනවා. එතකොට මේ සබ්බකාය පටිසංවේදීව සියලු ආස්වාස ප්‍රාස්වාසකය ප්‍රතිසංවේදීව ආස්වාස ප්‍රාස්වාස කරනවා. මේ විදිහට ආස්වාස ප්‍රාස්වාස කරනකොට සත්තම් භයං කාය සංඛාරං අත්තිච්ඡාමි සික්ඛති. සත්තම් භයං කාය සංඛාරං පස්සතිච්ඡාමි සික්ඛති. ආස්වාස ප්‍රාස්වාසකය සංසිඳවමින් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. එතකොට මෙන්න මෙතනත් අද බොහොම ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාස කය සංසිඳවනවා කියන තැන. බොහෝ දෙනෙක් විග්‍රහ කරන්න යන කාරණයක් තමයි ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳවනවා කියනකොට ආස්වාස ප්‍රාස්වාසයේ නැති වෙලා යන්නට ඕනේ. ආනාපාන සතිය වඩනකොට ඇත්තටම ටිකක් කෙනෙක් වඩාගෙන යනකොට සිහියේ හිත නැතිනම් සති නිමිත්තේ හිත එළවගෙන නැති වෙනකොට සති නිමිත්ත සිහිය පිටවන්න බැරි වෙනකොට සහ එයාගේ හිත නිමිත්තෙන් එළවෙනකොට එයාට ටිකෙන් ටික ප්‍රකට වෙලා යනවා ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳිලා සියුම් වෙලා ආස්වාස ප්‍රාස්වාසයේ නැති වෙලා යන මට්ටමකට එනවා. මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාස ප්‍රාස්වාසයේ සම්පූර්ණයෙන්ම තියන්නවත් ප්‍රකට නැති බොහොම සැපසහගත තැනකටපත් වෙනවා. මේක චිත්ත නිරීති අපේ හිත හැඟවිලා අපිට අරමුණ ප්‍රකට නැහැ. එතකොට ගොඩ දෙනෙක් වටහා ගන්න දෙයක් සබ්බකාය පටිසංවේදී කියේ ආස්වාස ප්‍රාස්වාසකය ප්‍රතිසංවේදීව ඉන්නවා. එතකොට මේ ඒක සංසිඳිලා යන එක තමයි පස්සම්බයං කාය සංඛාරං කියලා මේ කිව්වේ. දැන් කාය සංඛාරයේ තමයි මේ මම සංසිඳවන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳිලා ගියාට පස්සේ හරියි කියලා. නමුත් ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ අපිට. ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳනොත් එතනින් එහාට ආනාපාන සති භාවනාවක් පනවන්න වෙන්නේ නැහැ. ආපහු පීති පරිසංවේදී අස්ස සිස්සාමේදී සික්කටි පීති පරිසංවේදී පස්ස සිස්සාමේදී සික්කටි කියලා ආයත් ආස්වාස් ප්‍රාස්වාසය ගැන කතා කරන්න බෑ. මේ කලම ආස්වාස් ප්‍රාස්වාසය අපිට සංසිඳිලා ගියොත්. ඒක නිසා පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා මේ මෙතනදී පැහැදිලි කරන්නේ ආස්වාස්වාස්වාසය අනුව හැම වෙලාවකදීම අපේ කය ප්‍රතිබද්ධයි එකට බැඳිලා තියෙනවා. එතකොට මෙතනදී අපි කාය සංඛාරය කියන එක දත යුතුයි. කාය සංඛාරය කියලා කියනකොට හැම වෙලාවකදීම කාය විඤ්ඤාති රූපේ තියෙනවා, කාය සංඛාරයක් තියෙනවා. කාය සංඛාරය කාය විඤ්ඤාති ඇතිතන කාය සංඛාරය අනිවාර්යෙන්ම තියෙනවා. නමුත් කාය සංඛාරය ඇති හැම තැනම කාය විඤ්ඤාති හටගන්නේ නැහැ. කාය විඤ්ඤාති කියලා කිව්වේ අතපය කොළොන ගතියක්, අතපය කොළවන්න අපිට විඤ්ඤාති රූපයක්, රූපපත්තමින් අතපය හිත මෙහෙට කරන්න ඉරියව් වෙනස් කරන්න අපිට උපකාර වෙනවා විඤ්ඤාති රූපය. එතකොට චිත්තජ රූපයක් විදිහට කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති රූප දෙක. කාය විඤ්ඤාති රූපය ගත්තොත් කාය විඤ්ඤාති හැම වෙලාවකදීම කාය සංඛාරයේ නෙමෙයි, කාය සංඛාරයේ කාය විඤ්ඤාති නෙමෙයි. අතපය හොලව ගන්න බැරි, අතපය අකර්මණ්‍ය වුණ ලෙඩෙක් රෝගියෙක් දිහා ගත්තොත් ඒ ලෙඩට කාය විඤ්ඤාති රූපේ උපදවන්න පුළුවන්කමක් නැත්තේ. නමුත් කොහෙත් කාය අනුගිය කාය සංඛාර උපදවනෝ කාය සංඛාරයනෝ කාය විඤ්ඤාති නැහැ. කාය සංඛාරය අනුගිය කාය විඤ්ඤාති නැහැ. නමුත් කාය සංඛාරය උපදිනවා. එතකොට කාය සංඛාරයේ සංසිඳ වනකොට කාය සංඛාරයේ සංඛාරයේ කියන එක හිතේ දෙන ධර්මතාවයක්මයි. එතකොට කය අනුව මෙනෙහි කරන මෙනෙහි කිරීම එයාට කය අනුව මේ කාය සංඛාර සංසිඳුවමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා කියනකොට හැම වෙලාවකදීම ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රතිබද්ධයි කාය සංඛාරයත් එක්ක. ඒක නිසායි කෙනෙකුට තරහක් ඇති වුනහම එයාගේ ආස්වාස් ප්‍රාස්වාසය වෙනස් වෙනවා. රාගයක් ඇති වුනහම අදිකෝ එයාගේ ආස්වාස් ප්‍රාස්වාසය වෙනස් වෙනවා. බයක් ඇති ගැනීමක් ඇති වුනහම ආස්වාස් ප්‍රාස්වාසය වෙනස් වෙනවා. හැම වෙලාවකදීම හිතේ මේ සංඛාරයේ වෙනස් වෙනකොට ආස්වාස් ප්‍රාස්වාසය වෙනස් වෙනවා. මේ විදිහට ආස්වාස් ප්‍රාස්වාසයේ මේ කයත් එක්ක තරත ඕලාරික කයත් එක්ක ඇති කරගෙන කියන මේ සම්බන්ධතාවයයි මෙතනදී මේ සංසිඳවන්නේ. ආස්වාස් ප්‍රාස්වාසයේ ආස්වාස් ප්‍රාස්වාසයේ තුල සංවරයට ලක් කරනවා. ආස්වාස් ප්‍රාස්වාසයේ ආස්වාස් ප්‍රාස්වාසයේ තුල සංවරයට ලක් කරනවා. මේ කය අනුව විදීම් ඇති කරන්න පැත්තට යන්නේ නැති වෙන්න. ඒකයි කාය සංඛාරයේ අනුව යන්නේ නැතුව එයා ආස්වාස ප්‍රාස්වාසයේද හිත තියෙනවා. ඉතින්ම එයා ආස්වාස ප්‍රාස්වාසයේ කය කරගත්තා, ආස්වාස ප්‍රාස්වාසයේ කය කරගෙන ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක ප්‍රතිබද්ධ වුණ යම් සංඛාරයක් තිබුණා නම් මෙන්න මේ සංඛාරයේ එයා සංසිඳවනවා. එතකොට මෙන්න මෙතනින් සම්පූර්ණම කය අනුව ගියපු ආනාපාන සතියේ කොටස් ටික සම්පූර්ණම ඉවරයි. සතර සතිපට්ඨානයේදී සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව විස්තර කරනකොට මෙන්න මේ කොටසින් ආනාපාන සතිය නතර කරලා ඊට පස්සේ සතිපට්ඨාන භාවනාව කියන තැන විග්‍රහ කරනවා. අත්තිකායෝ ජීවා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති ආවදී ඥානමත්ථය පටිසුතිමත්ථය අනිසිතෝච විහෙරති නචිකින්චි ලෝකේ උපාදී සිටියන්තිකෙන් විදිහට ආනාපාන සතිය වඩලා ආනාපාන සති භාවනාව කරනවා. ඊට පස්සේ සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන දැනින් අරගෙන එතකොට හරිනම් මේක ආනාපාන සතියයි, අර ආනාපාන සති භාවනාවයි. ආනාපාන සතිය හැම වෙලාවකදීම වැඩි යුත්තේ උපනිශ්‍රය වෙන විදිහට ආනාපාන සති භාවනාවට. නමුත් මෙතනදී ඒක අදාළ කරගන්නේ නැහැ. මොකද මේක එක පරියායක්, එක පෙළක්. මේ පරියායයට අනුව කතා කරනකොට අපි මේ පරියායයට අනුව බෙදා ගත යුතුයි. මේ සූත්‍රේ ආනාපාන සති පරියායයේදී ඊට පස්සේ අපිට තවදුරටත් ආනාපාන සතිය විග්‍රහ කරලා පෙන්නනවා, විස්තර කරන බෙදලා පෙන්නනවා. පීතිපටි සංවේදී අසුසීසාමී සික්කති, පීතිපටි සංවේදී පස්සුසීසාමී සික්කති. ප්‍රීතිය අනුව ප්‍රීතිය ප්‍රතිසංවේදීව ප්‍රීතිය දැනගැනීමෙන් ආස්වාස් කරනවා, ප්‍රාස්වාස කරනවා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳනකොට මේ කය දර්ථසහගත කයින් අයින් වෙලා ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳලා කියන මට්ටම කියන්නේ නැති වෙලා කියන මට්ටම කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකටයි. ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට එයාගේ කය ආස්වාස ප්‍රාස්වාසයේ වෙනකොට මේ උලන් පොද, උලන් වැල්ල මොන තරම් සැහැල්ලුද, අන්න ඒ තරම් අධිකතර සැහැල්ලු බව, අධිකතර ප්‍රීතිතර බව, අධිකතර සුඛතර බව එයා තුළ ඇති වෙනවා. අන්න ඒ ප්‍රීතියට එයා හිත තියෙනවා. අන්න ඒ ප්‍රීතියට හිත තියෙනින් එයා ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව දැක් තුනිනවා. මෙතනදී තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ මතුවෙන කොයි තැනකවත් එයා එන්න නොගිය බව. මුලින්ම ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් වෙලා සියුම් වන මට්ටමකට ආව, එතන රැඳුනේ නැහැ. කාය සංඛාර සමතේකතාව එතනදී එයා රැඳුනේ නැහැ. ඊට පස්සේ ඒ තුල හැදුණු ප්‍රීතියට හිත තියෙනවා. ප්‍රීතිය තුල එයා රැඳෙන්නේ නැහැ. ඒද ඉස්සරහට පීති ප්‍රතිසංවේදී අස්සසිස්සාමීති සික්කති පස්සසිස්සාමීති සික්කති. ප්‍රීතිය ප්‍රතිසංවේදීව ආස්වාදයට හිත තියෙනවා. ප්‍රීතිය ප්‍රතිසංවේදීව ප්‍රාස්වාදයට හිත තියෙනවා. එතකොට දැන් එයාට ප්‍රීතිය ප්‍රකටයි හිතේද. ඊට පස්සේ සුඛ පරිසංවේදී අස්සසිස්සාමීති සික්කති. සුඛ පරිසංවේදී පස්සසිස්සාමීති සික්කති. ප්‍රීතිය ඇතිතන සැපේ හට ගන්නවා. මේ ප්‍රීතිය අනුව යමින් ආස්වාද ප්‍රාස්වාදයේ වඩනවා. ඊළඟට චිත්ත සංඛාර පරිසංවේදී අස්සසිස්සාමීති සික්කති. පස්සසිස්සාමීති සික්කති. චිත්ත සංඛාර පරිසංවේදීව ආස්වාස ප්‍රාස්වාසයේ වඩනවා. චිත්ත සංඛාර ප්‍රතිසංවේදීව ප්‍රාස්වාසයේ අනුව යනවා. එතකොට චිත්ත සංඛාරය අනුව කියලා කියනකොට හැම වෙලාවකදීම විතක්ක විචාර අනුව යන හිත, විතක්ක විචාර අනුව යන්න නොදී විතක්ක විචාර ඒ අරමුණද විතක්ක විචාර අනුව ප්‍රතිචිය සැපය අනුව විතක්ක විචාර වශයෙන් යන්නට නොදී මේ හිතට ආස්වාස ප්‍රාස්වාස අනුවම එයා හිත මෙහෙවනවා. ඒ අනුව හිත පවත් ගන්න නොදී. එතකොට පස්ස එයාට ඊළඟ අංගයේ හැටියට පස්සම්භය චිත්ත සංකාරං අස්සසිස්සාමි චිත්තකි. පස්සම්භය චිත්ත සංකාරං පස්සසිස්සාමි චිත්තකි. මේ ඕදාරික විචක්ක විචාර වශයෙන් ඇති කරන චිත්ත සංකාරයේ සංසිඳුවමින් ආස්වාද ප්‍රාස්වාසය කරමු කියලා එයා එක් වෙනවා. ඉන්නකට චිත්ත පරිසංවේදී අස්සසිස්සාමීති සික්කති. චිත්ත පරිසංවේදී පස්සසිස්සාමීති සික්කති. ඊට පස්සේ එයා හිත ප්‍රතිසංවේදීව හිත පිළිබඳව දැනුම් ඇතුව ආස්වාසය වඩනවා. ආස්වාසයේ අනුව හිත මෙහෙවනවා. අස්සසිස්සාමීති සික්කති, පස්සසිස්සාමීති සික්කති. ආස්වාස ප්‍රාස්වාසයේදී එක් වෙනවා. අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති. අභිප්‍රමෝදයන් චිත්තං පස්සසිස්සාමීති සික්කති. ඊට පස්සේ මේ විදිහට දැන් එයා වහිත වඩලා එයාට අභිප්‍රමෝදයන් ප්‍රමෝදයේ ඇති වෙන ආකාරයට හිත විදර්ශනා නිශ්චිත කොටගෙන වඩන්න හිත ප්‍රකට කරගන්නවා. ඊට පස්සේ සමාධන් චිත්තං අස්සසිස්සාමීති සික්කති. සමාධන් චිත්තං පස්සසිස්සාමීති සික්කති. එයාට සමත විපස්සනා වශයෙන් යුගනද්දව හිත ප්‍රසාදයට පත් කරවමින් එයා ආස්වාස ප්‍රාස්වාසයේ තුලම වාසය කරනවා. විමෝචයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති. විමෝචයන් චිත්තං පස්සසිස්සාමීති සික්කති. එයා හිත නීවරණයන්ගෙන් මිදෙමින් ආස්වාස කරනවා, නීවරණයන්ගෙන් හිත මිදෙමින් ආස්වාස කරනවා. ඊට පස්සේ අනිච්ඡානුපස්සී අසසිස්සාමීති තික්කති, විරාගානුපස්සී අසසිස්සාමීති තික්කති, නිරෝධානුපස්සී අසසිස්සාමීති තික්කති, පටිනිස්සග්ගානුපස්සී අසසිස්සාමීති තික්කති කියලා මේ විදිහට එයාට හිත වඩන ආකාරය විදර්ශනා පැත්තට වඩන්නේ කොහොමද කියන එක පිළිබඳව විග්‍රහ කරනවා. එතකොට මෙන්න මේකයි ආනාපාන සතිය කියලා. ආනාපාන සතියේදී දැන් ඕක අපි මුල් ටික කතා කරා. මේ අග කොටසේදී ඊටි පරිසංවේදී කියලා කතා කරමු දැන් ඉඳලා. අපිට කතා කරන්න වෙන්නේ ඒකේ දැන් වල ධ්‍යාන මට්ටම් තිබෙනවා. ධ්‍යාන කියන කාරණා ටික ඔස්සේ එයාගේ හිතේ ඒ තල ටිකක් තාරතරක් ඒක ඒ තරම් වැදගත් වෙයි කියලා හිතුනේ නැති නිසා මේ පිළිබඳව මම වැඩිපුර විග්‍රහ කරන්න ගියේ නැත්තේ. මොකද විතක් විචාර පීච සුඛ ඒකාගතා කියන ධර්මතාව ටික අපිට හැම වෙලාවකදීම කතා කරන්න වෙනවා. පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියනකොට විතක් විචාර පීච සුඛ ඒකාගතා සහිත ප්‍රථම ධ්‍යාන සිද්ද, ඊට පස්සේ සුඛ පරිසංවේදී කියන තැනින් අෘතිය ධ්‍යාන සිද්ද, ඊට පස්සේ අපිට චිත්ත සංකාර පරිසංවේදීව මේ උපේව කලින්ම චිත්ත සංකාර ධර්මයන්ගේ අස්කන්ධමේට යන්න සිද්ධ වෙනවා. ප්‍රථම ධ්‍යානයේ ඉඳලා ဒုတိය ධ්‍යානයට යනකොට අපිට විචක්ක විචාර ධර්මතා දෙක විචක්ක උපේව විචාරාණං උපසමා පෙරම විචක්ක විචාර ධර්මයන්ගේ උපසමණයට ලක් කරලා යන්න වෙන්නේ. එතකොට මේ වගේ කාරණා ටිකක් ඔය තුල විග්‍රහ කරන්න වෙනවා. ධ්‍යාන වලට බෙදනකොට පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංකාර පරිසංවේදී, අසම්භයං චිත්ත සංකාරං කියලා විග්‍රහ කරනකොට අපිට ධ්‍යාන තුනක් ওই කාරණාව තුල කතා කරන්න අවශ්‍යයි. ඊට පස්සේ චිත්ත පරිසංවේදී අසසිස්සාමේති සික්කති පස්සසිස්සාමේති සික්කති කියනකොට සුත්තදේනේ කියන තැනින් අපිට කතා කරන්න වෙනවා. අභිප්‍රමෝදයන් චිත්තං කියලා කියනකොට හිත ප්‍රමෝදයට ලක් කරමින් කියනකොට ඒකම පාදක කරගෙන එතන තියෙන ලක්ෂණ ටිකම අරගෙන එයා විදර්ශනාව පැත්තට හිත නමන එක ගැන අපිට කතා කරන්න වෙනවා. එතකොට ඒ ටික අපේ ජීවිතේට අපි ලක් කරගන්න කාරණා ටික විදිහට කතා කරනවා නම් විදර්ශනා පිළිබඳව තමයි අපිට කතා කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට මම විග්‍රහ කරන්නේ නැහැ සමතේ පැත්ත ධ්‍යාන තල දක්වා වඩලා ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්න පැත්තට යනකම් මම විග්‍රහ කරන්නේ නැහැ. මොකද ඒ තුල දැඩි අවශ්‍යතාවයක් මම නොදකින නිසා. එතකොට මෙන්න මේකයි ආනාපාන සතිය නැතිනම් ආනාපාන සති සංඥාව දස සංඥාවන්ගේ ගිරිමානන්ද සූත්‍රේන දස සංඥාවල. එතකොට මෙන්න මේ සූත්‍රයට අනුව අපේ මේ දස සංඥාවන් ටික ආනන්ද තෙරුන් වහන්සේ ඉගෙනගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දස සංඥාවන් කිව්වා. කිව්වට පස්සේ මේ දස සංඥා ටික අහලා ඒ ආබාධය වෙනම සංසිඳුණා. ඒ ආබාධය සම්පූර්ණයෙන්ම සුවාතටපත් වුණා. මේ ධර්මයේ අනුව මනස මෙහෙවීම නිසා, ධර්මයේ අනුව හිත මෙනෙහි කිරීම නිසා කායික ආබාධය සංසිඳුණා. ඊට පස්සේ මේ ගිරිමානන්ද තෙරුන් වහන්සේට එයින්ම නැගී සිටීමක් වුණා. ඒ ආබාධය සංසිඳුණා නැවත නූපදින සත්‍යයේ කියලා උපදෙස් විස්තර කරනවා. එතීම ප්‍රහීනත්වයටපත් වුණයි කියලා. ඔකයි ගිරිමානන්ද සූත්‍රේන ආනාපාන සති ආනාපාන සතිය. ඉතින් බොහොම ගැඹුරු ලෙස කතා කරන්න තියෙන, ගොඩාක් දුර විග්‍රහ කරන්න තියෙන ආනාපාන සති මාතෘකාව තමයි ටිකක් ඒකාකාරී බවක් ඇති වෙලා ඇති කියන එක මත ගිරිමානන්ද සූත්‍රේ ඒකාකාරී බවක් ඇති කියන එක මත මෙතනින් ඉවර කරන්න යෙදුනේ. මොකද නැත්නම් අපි කතා කළ යුතුයි ආනාපාන සතිය කතා කරනකොට ගොඩක් වෙලාවට මම මාතෘකාවක් ගත්තාම ඒකේ ආත්පස කරුණු ටික අදාළ කරගෙන විග්‍රහ කරන්නේ. ආනාපාන සතිය අදාළ කරගත්තාම සතර සතිපට්ඨානෙදී ආනාපාන සතිය පිළිබඳ කියන විස්තරයත්, පරිසම්විදා මග්ගප්‍රකරණේ ආනාපාන සති කතාවල එන විස්තරයත්, ඊට පස්සේ ආනාපාන සති සූත්‍රයේ ආනාපාන සතිය ගැන දක්වන විස්තරයත් මෙන්න මේ කියන ටික ළඟින් තියාගෙන මේ කියන ටිකත් එක්ක ගලපලා අපිට බොහෝ කාලයක් සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන මාතෘකාවක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඒකේ තියෙන ගැඹුරු බවයි මම මේ තුළ විග්‍රහ කරන්න ඒ මේ. එතකොට අපිට සරලව අපිට තේරෙන මට්ටමට ගත්තාම ඔන්න ඒකයි ආනාපාන සති සංඥාව. එතකොට ඒ තුළ කාටවත් ප්‍රශ්න ගැටලු තියෙනවද දැනගන්න දෙයක්. අමත භාවනා විදර්ශනාව සහව ගන්න පුළුවන්. විස්තර කරනවා. අමත භාවනාව විදර්ශනාවට හරු ගන්නවා කියන තැනදී ඔතන කොයි තැනින්වත් ඇත්තටම කියනවා අපිට ඔතනින් කොයි තැනින්වත් විදර්ශනාවට හරු ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අර රූපයේ පැත්තක කියපු දැනෙනු විදර්ශනාවට ලක් කර ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ පිටිච්ච සතිපටි සංවේදී සුඛ පටි සංවේදී කිව්ව දැනෙනු විදර්ශනාවට එයාට සාධක කර ගන්න පුළුවන්කම තියෙනවා. ඔය කොයි තැනිනු එයාට විදර්ශනාව කියන දේ උපදෝ ගන්න තියෙනවා පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ සූත්‍රයේදී අපිට විග්‍රහ කරන විදිහට විදර්ශනාව උපදෝ ගන්නකොට ඒකෙදී හැම වෙලාවකදීම තියෙන තැන තමයි මේ චිත්ත ප්‍රතිසංවේදී කියනකොට චිත්තය දන්නේ හිත ප්‍රතිසංවේදීව හිත පිළිබඳ දැනුම් ඇතුව ආසාද ප්‍රසාද කරනවා කියන තැන. එතකොට එයා හිත තුළම උපේක්ෂා ඒකාග්‍රතාව කියන චතුර්ථ ධ්‍යානයේ ලක්ෂණ ටික උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් යුක්තව එයා ආසාද ප්‍රසාදයේ හික්මෙනවා. ඒ හික්මෙනකොට එයාට හිත තුළම හිතේ උපේක්ෂාවයි එතන තියෙන ඒ හිතේ පවතින කාරණා ටික දකිනවා. හිතේ තියෙන කාරණා ටික කියලා කියන්නේ හිතේ තියෙන චිත්තචෛතසික ටික අනිත්‍ය එයා සාක්ෂාත් කරනවා ඒ ආරම්භණයේ තියෙන චිත්තචෛතසික ටික. එතකොට එයාට හැම වෙලාවකදීම ආස්වාද ප්‍රාසාදයේ කියන එක බාහිර රූපයක් විදිහට රූපායතනයක් විදිහට හම්බෙලා නැහැ. ඒක එයාට කය වෙලා මේ කය ඇති තැනක එයාට හම්බෙන්නේ හැම වෙලාවකදීම උපේක්ෂා ඒකාග්‍රතාව කියන දෙක විතරයි එයාට හැම වෙලාවකදීම ආරම්භනේ එන්නේ. මුස්ලිම් තැනක් පැහැදිලිද නැහැ. දැන් අපකට බලු උදාහරණයක් කිව්වොත් අපිට අපේ ප්‍රසාදයේ මට්ටමටම රූප පේන්නේ. අපේ ප්‍රසාදයේ මට්ටමට රූප පේන අපි කණ්ණාඩි දෙකක් දාලා මෙහි මේ ප්‍රසාදයේ පේන පැත්තෙන් වෙනස් කරොත් ඒ පාට කණ්ණාඩි දෙකක් දාගත්තොත් අපිට මේ පාටට පේනවා වගේ රතු පාට කණ්ණාඩියක් දැම්මොත් රතු පාටට පේනවා වගේ. අපිට හැම වෙලාවකදීම අපි ළඟ තියෙන සංඛාරය අනුවයි අපි රැස් කරගෙන තියෙන දේ අනුවයි අපිට හැම වෙලාවකදීම බාහිරින් එන අරමුණට ප්‍රතික්‍රියා දක්වන්නේ අරමුණ අල්ලගන්න. මේ ධ්‍යානයටපත් වුණාට පස්සේ චතුත්ථ ධ්‍යානලාභිය එයාට ආරම්භණය වුණේ ධ්‍යාන නිමිත්ත උනේ ධ්‍යානයේ ගෙනල්ල දුන්නේ ආනාපාන සතිය වෙන්න පුළුවන්. නමුත් ආනාපාන සතිය අනුව හිත මෙහෙවනකොට එයා ඒක ප්‍රකට කරගන්නේ ප්‍රේක්ෂා ඒකාග්‍රතාවයක් තුළ ඉඳලා. එතකොට එයා ඒ සිද්ධියම දක්නා බව ඒ සිද්ධියම පවතින යථාර්ථයේ දක්නා බව මේ දෙක එක සම්බන්ධන කර හිතේ ඒ තැන අනිත්‍ය සාක්ෂාත් කරන බවක් තියෙනවා නම් ඒ තැන විරාගය අනුව දක්න බවක් තියෙනවා නම් ඒ තැන ඒක විරෝධය සාක්ෂාත් කරන බවක් තියෙනවා නම් අන්න ඒකෙනුයි එයාට නොයීම අටගන්නේ. එතකොට අන්න ඒ තුළයි එයාට ඒ අරමුණ ඇත්ත නොකරගෙන ඉන්න පුළුවන් කමක් තියෙන. එතකොට එතනින් මේ සූත්‍රයේ ක්‍රමයට අන්න එතනින් එයාට පුළුවන් විදර්ශනාවට පාදක කරගන්න. ඒකයි සූත්‍ර මුලින්ම මතක් කළේ. අපිට එතනදී මේ කාරණාවට හිත තියන්න දෙන්නේ නැහැ කෙනෙක්ගේ සත්‍ය ඥානය කියන තැන එයාලා මුලින්ම නැත්තම්. සත්‍ය ඥානේ ශක්තිමත් නැත්නම් මුලින්ම එයාලගේ සම්මා දිට්ඨිය කියන තැන එයාලගේ නැත්නම් සම්මා දිට්ඨිය ඇති වෙනකොට මේ චතුත්ථ ධානයේකට පස්සෙලා මේ කාරණාව ප්‍රකට වෙන කරගන්න තරම් එහා දක්ෂී වෙන්නේ නැහැ. ඒක නිසා සම්මා දිට්ඨිය ඇතුව යන කෙනාට මේ කොයිම තැනකින් වුණත් සංකම් තියනවා කොහෙන් ගියත් මේ හැම තැනකින්ම විදර්ශනාවට ලක් කරගන්න. ප්‍රථම ධානයේට පත් වෙනකොටත් එයාට ප්‍රථම ධානයේ විචක් විචාර පීසුක ඒකග්ගතාතික එනි ඇත්ත වෙලා තියෙන. එයාට විචක් විචාර පීසුක ඒකග්ගතාතික හැම වෙලාවෙදිම ඒක විදර්ශනා කරනවා. ඒ ධර්මතාතික අනිත්‍ය සාක්ෂාත් කරනවා. රූපයක් ඇත්ත කරගන්න නැතුව. ඊට පස්සේ පීසුක ඒකග්ගතා කියන ටික ඇති වෙනකොට එයා පීසුක ඒකග්ගතාතික ගැන ගන්නවා. සුක ඒකග්ගතා කියනකොට එයා සුක ඒකග්ගතාවේ ගන්නවා. ඒකත් උපේක්ෂා ඒකාග්‍රතාවයේ කියනකොට ඒ උපේක්ෂා ඒකාග්‍රතාවයේ ගන්න. එතකොට මේ විදිහට එයා ධ්‍යාන ටික අනුව තමන්ගේ හිතේ පවතින නාම ධර්මතාවික ගැනම ඇත්ත දකින්න නාම ධර්මතාවික යථාර්ථය ප්‍රකට කරගන්න මට්ටමකට එනවා. මොකද එයා කල් ඇතුවම හයින් මිදුණා සමතේ පැත්තට හිත තියලා කයේ ඇත්ත දෙකලා එතනින් මිදුණා. එතකොට කෙනෙකුට ආනාපාන සති භාවනා විදිහට එය කෙනෙකුට පුළුවන් කයෙන් මිදෙන තැනම පස්සම්භයන් කාය සංඛාරම් කියන තැනින්ම එයාට හිත තියලා මාර්ගඵල අධිගමණයකට පත් වෙන්න අනාගාමී මාර්ගයට පත් වෙන තැනට යන රූපයෙන් මිදෙන තැනට ප්‍රතිපදාව වඩන්න පුළුවන්කම තියෙනවා කයෙන් මිදෙන තැනදී. ඊට පස්සේ නාම ධර්මතා ටික ඇති වෙනකොට නාම ධර්මතා ටික ගැන විදර්ශනා කරලා එයාගේ ප්‍රථම ධ්‍යාන මට්ටමේදී, ද්විතීයික ධ්‍යාන මට්ටමේදී, තෘතීයික ධ්‍යාන මට්ටමේදී, චතුර්ථ ධ්‍යාන මට්ටමේදී එයාට පුළුවන්කම තියෙනවා ඕන තැනකදී විදර්ශනාව පාදක කරගන්න. එතකොට විදර්ශනාව පාදක කරගන්නකොට අපිට විදර්ශනාව පාදක කරගන්න තැන ලක්ෂණය තමයි හැම වෙලාවෙම අභිප්‍රමෝදයන් චිත්තං, සමාදාහං චිත්තං, විමෝචයන් චිත්තං කියන ටික තමයි අවශ්‍ය කාරණා ටික. ඒක කරන්න හැකියාව වෙන්නේ කියන්නේ අභිප්‍රමෝදයන් හිත ප්‍රමෝදයටපත් වෙන්න, ඒ වගේම හිත පහන් කරගන්න, ප්‍රසාදයට ලක් කරගන්න, විමෝචයන් ඒ කියන්නේ හිත හැම වෙලාවකදීම සමව සබා ගැනීම මිදෙන්න පුළුවන් කම ඇති කරගන්නේ. නීවරණයන්ගෙන් හිත මුදවන්න පුළුවන්කම තියෙන්නේ විදර්ශනා පැත්තට හිත තියලා. ඒතකොට විදර්ශනාවට හිත තියෙනකොට හැම වෙලාවකදීම එයාට අනිච්ඡානුපස්සී කියන තර විරාගයන් පස්සේ නිරෝධයන් පස්සේ කියන මේ කාරණා ටිකට හිත තියලා තමයි එයාට අර ධර්මතා ටික සාක්ෂාත් කරගන්න වෙන්නේ. මේ ටික පස්සේ පෙන්නලා මේ ටික ඉස්සෙල්ලා පෙන්නන මේ ඉස්සෙල්ලා පෙන්නන කාරණා ටික සාක්ෂාත් කරගන්න විදර්ශනාවට හිත තියන්න වෙන්නේ අනිත්‍ය විරාග නිරෝධය අනුව හිත තියලා. ඒ තුල එයාට ප්‍රකට කරගන්න වෙන්නේ දුක පැත්තේ දුක් සත්‍ය කියන පැත්තමයි ආපහු අරලවම ප්‍රකට කරගන්න කිහිල්ල තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහට එයාට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ දැන් මේ වඩනකොට විදර්ශනාව වඩනවා කියනකොට ඕනම තැනක චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්න. ප්‍රථම ධ්‍යානෙට ගිහිල්ලා වැඩුවා, ද්විතීයික ධ්‍යානෙට ගිහිල්ලා වැඩුවා, තෘතීයික ධ්‍යානෙට ගිහිල්ලා වැඩුවා, එතන ලක්ෂණ ටිකත් එක්ක ඊට පස්සේ එයාට ප්‍රකට වෙන්න ඕනේ අනිච්ඡානුපස්සී අනිත්‍ය ප්‍රකට වෙන්න ඕනේ. අනිත්‍ය ප්‍රකට වෙනකොට යදිනිච්ඡන් සංදුක්ඛ යමක් අනිත්‍ය වෙන තැනම මේක මේ විදිහට ගැනීම දුකයි නේද කියලා එයා හිතන ඒක ඇත්ත කර ගැනීම නිසා එන දුක ප්‍රකට වෙන්න ඕනේ. දුක්ඛ සත්‍ය අවබෝධය. එතකොට දුක්ඛ සත්‍ය අවබෝධ වෙනකොට එයාට ඒක නොයලින් නැහැ කියලා සමුදය සත්‍ය ප්‍රහාණයට එනවා. එතකොට නිරෝධය සාක්ෂාත් වෙනවා. නිරෝධයට සාක්ෂාත් වෙලා මිදෙන්න ඕනේ. එතකොට මේ ඒ තැනේ ඒ ධ්‍යානයෙන් එයාට විදර්ශනාවට හිත තියන්න පුළුවන්කම තියෙනවා. ඒකාන්ත වශයෙන්ම කියන්න බෑ මෙතනින්ම අනිවාර්යයෙන්ම හිත තැබිය යුතුයි කියලා. නමුත් මේ සූත්‍රයේ එන පෙළට අනුවයි චතුත්ථ ධානයේ ළඟට එනකම් විස්තර කරලා ඒ මට්ටම හිත තැනකම් විස්තර කරලා මේ විග්‍රහ කරේ අපි ආපු පරියායයට අනුව. නමුත් භාවනාවක් විදිහට අපි කතා කරනකොට ඒකාන්ත වශයෙන්ම කියන්න බෑ මෙතෙන්ට අනිවාර්යයෙන්ම වැඩි යුතුයි වඩලා ඕනේ විදර්ශනාවට හිත තියන්න කියලා. සමථයානි කියන්නේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම සමථයේ මූලික කරගෙන ගිහිල්ලා මේ විදිහට විදර්ශනාව පැත්තට යනවා. විපස්සනා ඥානිකයගේ ලක්ෂණය තමයි එයා විදර්ශනාව මූලික කරගෙන යන්නේක. විදර්ශනාව මූලික කරගෙන විදර්ශනාව වඩනකොට එයාට විදර්ශනා නිශ්චිත සමතයක් උපදිනවා. ආරම්මණයක් විදර්ශනා කරනකොට ආරම්මණේ විදර්ශනා ශක්තිය නිසා විදර්ශනා බලය නිසා එයාට සමතය උපදිනවා. ඒ සමතේ මෙයාට ප්‍රථම ධ්‍යානය ගෙනත් දීලාමයි මාර්ග ඵලයකට පත් වෙන්නේ. ආපහු ධ්‍යානය අතහැරෙනවා. නමුත් එයා දැකපු ඇත්ත අතහැරෙන්නේ නැහැ. සමත මූලිකයත් එයා ප්‍රථම ධ්‍යානය වඩන ප්‍රථම ධ්‍යානය ලබාගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ විදර්ශනාව වඩලා අවබෝධ කරගන්නවා. අවබෝධයේ පැත්තෙන් දෙන්නම එකයි. නමුත් ධ්‍යානයේ පැවැත්ම වශයෙන් පුද්ගලයෝ දෙන්නේ. අදද අපිට විදර්ශනාව වඩන්න සමතේ අවශ්‍ය වෙන්නේ නැහැ. සමතේ හැම වෙලාවකදීම උපකාරක ධර්මතාවයක් විතරයි. ආනාපාන සතියෙන් නිවන් දකින්න බැහැ කිසිදු කලක ආනාපාන සති භාවනාවෙන් පුළුවන්. ආනාපාන සතිය හැම වෙලාවකදීම නිවනට මෙහා ආනාපාන සතිය හැම වෙලාවකදීම අපිට ගෙනල්ලා දීලා තියෙන සතියේ පැවැත්ම සහ සිහිය කියන දේ පිටෝ ගන්න විතරයි. ආනාපාන සති භාවනාව තුලයි ඇත්ත අවබෝධ කරවන මට්ටම තියෙන්නේ. අපිට යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදේ වය ධම්මානුපස්සීවා කියන තැන සතිපට්ඨානය අනුගත්තොත්, මේ පරියායය අනුගත්තොත් අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, වික්ඛානුපස්සී කියන මෙන්න මේ ටික. එතකොට අපිට හැම වෙලාවකදීම සමතේ මූලික විනිසුම නැහැ. අපිට ඉස්සෙල්ලා විදර්ශනාව ඕනම කෙනෙකුට භාවනාව සම්බන්ධ උපදේශක් මගෙන් බලාපොරොත්තු වෙන වෙලාවක මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නේ ඇයි අපි භාවනා කරන්න කියන තැනට අදාළව විදර්ශනාවට හිත තියෙන හැටි, විදර්ශනාවට හිත තියෙන හැටි පැහැදිලි කරලා විදර්ශනාවට උපකාර පිණිස තමයි හැමදේ වෙන්නේ. මොකද නැත්නම් සමතේ විතරක් මූලික කරගෙන යන්න ගියොත් සමත මූලිකව එයා රැවටෙන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. සමත මූලිකව යනකොට හයස්ට ලැබෙන සැපත් එක්ක අපි අද කොච්චර රැවටිලා ඒ සැප කෙරෙහි ඇලිලා විමුක්තිය අතහැර ගන්නවද, ඊට වැඩි 10000 ගුණයක් යනවා මනසත් එක්ක තෙල්ලම් කරන්න යනකොට මනසේ සැපත් එක්ක ඇලෙන්න ගියාට පස්සේ. මොකද කායික සැපයක් ආවත් මනසින් හදාගෙන ඒ සැප විදි. ඉතින් ඔය කායික සැප කියන පැත්ත සම්පූර්ණම අතහැරිලා මනෝමය භාවනාවක් තුල කෙනෙක් සැප කියන එක තුල ඒකාග්‍රතා කරගෙන නැතුනොත් එයා ඒ තුල රැඳෙනවා, එයාට නිවන දුර වෙනවා. ඒක නිසා ගොඩ දෙනෙක් ඕනම කෙනෙක් භාවනා සම්බන්ධ උපදේශයක් ගන්න ආවම මම ඉස්සෙල්ලම කියන දේ තමයි සතිය ප්‍රකට කරගන්න කියන එක සහ ඊට පස්සේ විදර්ශනාව කියලා දෙන එක. ඊට පස්සේ එයාගේ හිතට විසිරෙනවා නම් අන්න ඒ සඳහා සම්විදර්ශනා වඩන උපකාර පිණිස අරමුණු වේගයේ සංසිඳ වීම පිණිස සමතේ ගෙනල්ලා දෙනවා, සමතේ කියලා දෙනවා. එතකොට එයා දන්නවා මම සමතේ වැඩි යුත්තේ මොන තැන දක්වාද ජීවන ධර්මයන් යනපත් වෙනකන් විදර්ශනා ආරම්භණයට හිත තියන්න පුළුවන් වෙනකන් මම සමතේ වැඩිනවා. එතකොට මේ සමතේ ප්‍රයෝජනේ මෙන්න මේතන දක්වායි කියලා සමතේ ප්‍රයෝජනේ දන්න සමතේ නිවන කරගන්න යන්නේ නැතුව. එතකොට අද ප්‍රශ්නේ තියෙන භාවනාව නිවන කරගන්න ගියොත් අපිට වරදින නැහැ. ඇත්තටම ඒ මතක් කරපු විදිහටම අපිට සමතේ අත්‍යවශ්‍යම නැහැ විදර්ශනාවට. විදර්ශනා මූලික උනත් පිළිසකුත් ඉන්නවා. මොකද ඇතමයි කියනවා සමතේ වැඩෙන්නේම නැහැ මොන විදිහකටවත් හිත පිළිගවන්න බැහැ. නමුත් ඒ කෙනාට විදර්ශනා වඩන ප්‍රඥාව නිශ්චිත වෙයිද කියලා දුන්නාට පස්සේ ඒක ගෝචර කරගන්න පුළුවන් හැම තැනෙම ඒ තුල සිහිය පවත්වන්න පුළුවන් චරිතානන්තේකුත් ලෝකෙ තුල තියෙන නිසා අපිට ඒකාන්ත වශයෙන්ම විදර්ශනාව අවශ්‍යමයි කියලා කියන්නත් බැහැ. විදර්ශනාවේ මේ සමේ සමතය අවශ්‍යයි කියලා කියන්න බැහැ. අවසරයි සම්මාන්තේ සමතේ නැති වුණා එයාට විදර්ශනාවෙන් හැම වෙලාවකදීම ඒ සමාධිය ඉතර ගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ ශාස්ත්‍රයේ සීලේන සමාධි සම්බන්ධ එකයි. සීලේ තුලම සමාධිය ඇති වෙනවා. එතකොට එයාට හිත එකඟ වෙන පැත්ත තියෙනවා හැම වෙලාවකදීම සීලය තුළම. එතකොට එයාට සීලය තුළ හිත සමාධි කරගන්න දැන් ඉන්ද්‍රිය සංවර සීලය ගත්තොත් නිමිති අනුමිති වශයෙන් ගන්න එපා කියලා පෙන්නනකොට ඇහැ රූප දැකලා එයාට නිමිති අනුමිති විදිහට නොගෙන ඉන්න නම් එයාට අනිවාර්යයෙන්ම සමාධියක් වඩන්න වෙනවා. නැතිනම් විදර්ශනාව පැත්තෙන් හිතේ ඒකාග්‍රතාවයක් පවත්වන්න වෙනවා. විදර්ශන ආරම්භණයක ඒ තුල හිත එකඟ වෙනවා, ඒකාග්‍රගත වෙනවා. එතකොට එයාට සමාහිතෝ වික්‍රේ යථාභූතම් පජානාති කියන ඇස්තැති හැටියට පේන්නේ ආරම්භන වේගයේ සංසිඳුන ප්‍රහමයි අනිවාර්යයෙන්ම. එහෙම සයින්ස් සපෝට් එක ඒ තුළ වෙන ආරම්භණයක් තියෙනවා නම් අපිට ධ්‍යානයට ඒක සම්බන්ධිලා කියන්නේ එයා එතකොට ඒක මුත්තහනේ ධ්‍යානයෙන් නැගිටලා යනවා. ඒ නිසා ධ්‍යානයට සමවැදිලා විදර්ශනා කරන්න පුළුවන් කමක් නැහැ. ධ්‍යානයෙන් නැගිටිලා තමයි විදර්ශනා කරගන්න වෙන්නේ. මොකද ධ්‍යානයේ ඵලය තමයි හැම වෙලාවකදීම සමබජනේ. සම්බජනේ කියන්නේ. ඔව් පතපරෙන් කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණය කරනවා. මේ කියන ආකාරය විචාර කරන ආකාරය සම්මාන්සේ විශ්ලේෂණය කිරීමක් කියලා කියලා තමයි මගේ මට තේරුම් අවස්ථාව. ඉතින් මේකේ ඇත්තටම එසේ දැනගත් පිටුවට ආනාපානසති පිළිබඳව ආනාපානසය අවුරුද්දකට කරමින් ආශ්‍රය කරන ප්‍රතිපදාව එසේද කරන්නේ කියන එක මනාලි දන්නවා. එතකොට මේ විදිහට පන්නේ දර්ශනාය සාර්ථක කර ගැනීම අමනමයි කියන එකයි මගේ අදහස වන්න. ඒවා තමයි. ඔව් ඇත්තටම ඒක එහෙමම තමයි. කොහොමවත් දැන් මුලින්ම දර්ශනයෙන් යුක්තව ප්‍රතිපදාවට පිළිසම් විශ්ව විදී ආනාපාන සතිය වඩන්නේ යන්නේ එයා ඉස්සෙල්ලම සත්‍ය ඥානය තුළ ලබාගත්ත ඒ දර්ශනය වඩන්න උපකාරයක් වෙන තැනක විශේෂ ආනාපාන සතිය ඇත්ත කරගන්න නෙමෙයි ඒකයි මුලින්ම සත්‍ය ඥානය කියන එක වෙන්නේ. ඉද වික්‍රේ වික්කු කියන වචනේ තුළම සත්‍ය ඥානය කියන එක මම අන්තර්ගතකදී එයා මේ ශාසනයේ දර්ශනය දැනගෙන මේ ශාසනයේ නිවන කොට නිවනත් කියන එක දැනගෙනයි එයා යා පිරිසුනේ මේක ඇත්ත පිරිසෙන් දකින්න කියලා. එතකොට ඒ පිරිසුණු කෙනා එයාට මෙතනින් විතර සමතේ කරන්න කියලා එකින් එකට පෙන්නන්න නැතුව මේ පිළ පරියායයට අනුව පෙළ ඉවර කරේ අපිට ඕනම තැනකින් අපිට අර දර්ශනය ප්‍රකට කරගන්න පහසුවට ඕනම තැනකින් අවස්ථාව සලසලා දීලායි. ඒක අනිවාර්යයෙන්ම මේ තුල සමතේ වැඩි යුතු මේක වැඩි යුතුයි කියන තැන ඉඳලම නෙමෙයි. එයාට අවශ්‍ය වෙන දේ ඉලක්කය අර මතක් කළා වගේ එයා දන්නවා. එයා තුල ඇති කරගත්ත දර්ශනයයි සාක්ෂාත් කරගත යුතුයි කියලා දන්නවා. ඒක නිසා එයා පාර එක පැත්තට දිනනකොට අනිත් පැත්ත බලාගෙන යනවා වගේ සමතේ ඔස්සේ විතරක් යන්නේ නැහැ. එයා උත්සාහවත් වෙන දේ තමයි උපකාරයේ පිණිස සමතේ ආශේවණය කර කර තමන් දැනගත්ත අර දර්ශනය සාක්ෂාත් කරන්න උත්සාහවත් වෙන එක. ඒක නිසා හැම වෙලාවකදීම එයාට මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට විවරණය කරන්නේ හිත වඩන කෙනෙකුට වඩන්න අවශ්‍ය හැම තැනදක්වාම මොකද මේ ශාසනයේ ස්වකහාසයි මනාව දේශනා කරන්න අවශ්‍යයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ මනාවම දේශනා කළා. මුලින් ඉඳලා අද යන සම් මනාව දේශනා කරලා මේක කරන්න පුළුවන්. එතකොට ඒකෙන් කියවුනේ නැහැ කියන්නේ නැහැ හැමෝම මේ විදිහට කළ යුතුයි කියලා. ඕනම කෙනෙකුට ඕනම තැනකින් තමන්ගේ අර්ථය ලබා ගන්න පුළුවන් වෙනත් ඒ තැනින් අර්ථය ගන්න පුළුවන් තමන් දැනගත්ත දර්ශනය සාක්ෂාත් කරගන්න තැනට. ඒකාන්ත වශයෙන්ම දර්ශනීය ශ්‍රේෂ්ඨයි ඒ දර්ශනීය තමතුල දක්ෂ බව ඒකාන්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨයි එතෙන් තමයි හැම වෙලේම බුදුරජාණන් වහන්සේ එතන පරමාර්ථ කරගෙනමයි දර්ශනීය වෙන්නේ ඒක නිසායි මෙතනදී අන්තිමේටම අර අනිච්ඡානුපස්සී කියන කොටස දෙන්නන්නේ ඒ වගේම විශේෂයෙන්ම සතිපට්ඨාන වගේ සූත්‍රයන්ගේ ඒ තැනක් දෙන්නන්නේ මේ කොතන දක්වා වැඩි යුතුද භාව සතිපට්ඨාන භාවනාව කියන්නේ කොතනද කියලා ඒ ආනාපාන පබ්බේ ආනාපානේ පෙන්නලා ආනාපාන පබ්බේ ඉවර වෙනකොටම ආනාපාන පබ්බේ ඉවර වෙන කරලා එතනදී අන්තිමේටම දෙන්නන්නේ ඒක ඊට පස්සේ පටික්කුලම හිතාරේ පෙන්නලා ඒක ඉවර වෙනකොට පබ්බේ ධාතුමා හිතාරේ ඉවරලා ඒක පෙන්නකොට නවතින සිටේ ඉවරලා ඒක ඉවර වෙනකොට ඒ හැම තැනකදීම නැවත එකම කාරණා විග්‍රහ කරතර පෙන්නන්නේ එතන තියෙන වැදගත්කම නිසා මොකද ඒක තමයි ඇත්තටම කළ යුතු දේ නිවන් දකින ප්‍රතිපදාව ඒක වෙන්නේ